ධර්මානුශාසනාව මේ වස්සාන සමයයි. අද ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ පුසැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය වෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් ජයානන් වහන්සේ අද ධම්ම සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු දේනේ භික්ඛවේ පච්චයා මිච්ඡාදිට්ඨි උපාදාය කතමානිදී පරතෝච ගෝසෝ අයෝනිසෝච මානසිකාරෝ තීති ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවෙහි සදෙසි සේවෙන් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහවර පින්නතනි මේ ධර්මානුශාසනාවන්ට දිගු ඉතිහාසයක් තියෙනවා. අප අද මෙතන ධර්මදේශනා කරනු ලබන්නේ ආරම්භක ධර්මදේශනාවන් එදා ශ්‍රවණය කරපු අය වශයෙන්, තරුණයන් වශයෙන්, දරුවන් වශයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් තමයි අපට යම්කිසි ආභාසයක් ලැබුණේ. දිගු කලක් මෙම ධර්මදේශනාවන් පවත්වා තිබෙනවා. දේශකින් වහන්සේලා වශයෙන් ගත් කල උන්වහන්සේලාගේ යුතුකම් ඉටු වෙන්නට ඇති. ශ්‍රවණය කරන අයගේ පැත්තෙන් ගත් කල අදාළ ප්‍රතිඵල ලැබුණේ නැදයි කියලා 100%ක් අපිට කියන්නට බෑ. ඒකට හේතුවක් තිබෙනවා. ඒ තමයි මම ධර්මදේශනාවට ගත්ත මාතෘකා පාඨය. මම අද අමුතු ධර්ම පාඨයක් ගත්තේ. ඒක ධර්මයේ පැහැදිලි කරන්න ගත් එකක් නෙවෙයි. වැරදි පැත්තට අනේක පැහැදිලි කරන්න ගත් එකක්. තථාගතයන් වහන්සේ, වික්ෂුන් වහන්සේලා අමතලා වදාරනවා, මහණෙනි කෙනෙකුගේ තුළ මිත්‍යා දෘෂ්ටිය උපදින්නටත් කරුණ දෙකක් බලපානවායි කියලා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ හරි පළල් දැන්. ලැබී තියෙන කාලයට අනුව තමයි මම මේක විග්‍රහ කරන්නේ. කුමක්ද? කතමානිදී මොනවද මේ දෙක? පරතෝච ගෝසෝ අයෝනිසෝච මනසිකාරෝ කියන එකේ තේරුම අනුන් කියන හැම දෙයකම සවන් දෙන එක පරතෝච ගෝසෝ. දැන් අපි සාමාන්‍යයෙන් පරතෝ ගෝසය කියන්නේ බණ ඇසීම කියලානේ ශාසනය තුල නිර්වචනය කරන් තියෙන්නේ පාලි භාෂාව. නමුත් මේකේ ඇත්ත අර්ථය ගත්තොත් පරතෝච අනුන්ට ගෝසෝ සද්දේ. ඒ අනුන්ට සම අනුන්ගේ සද්දේට සවන් දීම කියන එකනේ. එතකොට මේ රටේ ඉන්න ඕන කෙනෙකුට, වෙන ඕනම ආගමිකයෙකුට, නැත්නම් දරුවෙක් කුඩා කාලේ ඕන කෙනෙකුට සවන් දීම අයිති වෙන්නේ පරතෝච ගෝසෝ වලට. නමුත් ඒ දින අවවාදානුශාසනා හරිද වැරදිද කියලා තේරුම් ගන්න නැතුව ඉස්මුදුනින් පිළිගැනීම, අසහියෙන් පිළිගැනීම අයෝනිසෝච මනසකාරෝ කියලා කියනවා. එතකොට ඕනෑම මෙලෝ උපදින සත්ත්වයේ මිනිස්සෙක් නොමග යාමට බලපාන පුළුල් කාරණයක් මේක. මේ නොමග යාම කියලා කියන්නේ සාමාන්‍යයෙන් මග කියන්නේ පාරනේ. පාර වැරදි යාමටනේ අපි සාමාන්‍යයෙන් නොමග යාම කියලා කියන්නේ. නමුත් මේ පුළුල් අර්ථයකින් පෙන්වන්නේ. ජාතික වශයෙන්, ආගමික වශයෙන්, මෙලොව පරලොව වශයෙන්, සංසාරික වශයෙන් පවා මේ නොමග යාම සිදු වෙනවා. එබැවින් මෞකසකින් බිහි වුණ පුංචි සිඟිත්තා බහතෝරණ වියේ පටන් ඔහුට මේ පරතෝ ගෝසේ හම් වෙනවා. එදා මේ සිඟිත්තා අවුරුදු 10ක් 15ක් විතර යනතුරු ඒවැය හරි වැරදි දන්නේ නැ කියන ඕන දෙයක් පිළිගන්න තැන තියෙන්නේ. මේ නිසා වුන් ඕනෑම වැරදි පැත්තකට ඕනෑම වැරදි මතයකට පොළඹවන්න හුරු කරවන්න පුළුවන්. නරක අදහසින්. තරුණයට පත්වෙනන් පස්සේ යමක් තමක් තේරෙනකොට තමයි යම්ශෙක් දෙවෙනෙක් කෙනෙක් යමක් කීවාටම පිළිගන්නේ නැත්තේ. එතකොට අපිට තුරණය කරන්න පුළුවන්. හරි වැරදි වශයෙන් කල්පනා කරලා බලන්න පුළුවන්. ධර්මයේ සඳහන් පරිදි නම් ධර්ම විනයට ගැළපේද? සතර මහා උපදේශයන්ට ගැළපේද කියලා බලන්න පුළුවන්. ඒ නිසා මේ මෞකසින් බිහි වුණු තැන් පටන් දරුවෙකුගේ නොමග යාමේ සිට බුදුදහමේ උගන්වන සසර ගමන දුක් කෙලවර කියලා නිර්වාණය දක්වා යන ගමනේදීම අනුන්ට සවන් දී වැරදි අවබෝධයක් නැත්නම් වැරදි ආකාරය හිතාගත්තොත් මේ නොමග යාම සිද්ධ වෙනවා. ඒකයි මම පළල් කියලා කියන්නේ. අපි තථාගතයන් වහන්සේගේ වදනක් ගනිමු. එනවා පුළුල් වදන. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානකින් දේශනා කරන්නේ. සියලුම සත්වයන් සම්බන්ධයෙන් දණ්ඩස්ස, තසන්ති දණ්ඩස්ස, දඬුවමට තැති ගන්නවාමයි. භයන්ති මච්චනෝ මරණයට බියයි. අපි විතරක් නෙමෙයි. ඕනෙක් සම්බන්ධයෙන්. මේ තේරුම් ගන්න ඕන කාරණා. ඒක සාමාන්‍යයෙන් එහෙම ගන්න පුළුවන් තව විදියකුත් තියෙනවා. අත්තානං උපමං කତ୍වා. මේක ධර්මයේ සඳහන් වෙන්නේ අත්ූප නායක ධම්මපරියාය කියලා. හරිම සුන්දර දෙයක්. තමන් හිතලා බලන්නලු. මැනුම් අහන්න කැමතිද? පුටි කන්න කැමතිද? පරාජය වෙන්න කැමතිද? ඇරුම් කන්න කැමතිද? තමන් කැමති නැත්නම් අන්න ඒ අදහසින් තේරුම් ගන්න කියන අනිත් අය කැමති නැහැ. ඒක තමයි අත්ූපනායක ධම්මපරයය. තමන් උපමා කරලා හිතන්න කියලා. එහෙමනම් අපි සියලු සත්වයින් සම්බන්ධයෙන් බුදු සමය දක්වන මේ සත්හිතවාදී අනුකම්පාව න හනෙය්‍ය න ඝාතයේ. දඬුවම් කරන්න එපා, ඝාතනය කරන්න එපා. සබ්බේ සත්තා භවන්ති සුඛිතත්තා. මාතායතානියම් පුත්තං ආයුසා ඒක පුත්තං අනුරක්ඛේ. එක දරුවා ඉන්නේ අම්මට. දිවි දෙවෙනෙකුට රකින්න ආසේ. මේ සත්ව සංහිතේ කිරි බුදුන් වහන්සේ මුදාහල ආරක්ෂාව. අපිට මේක ශික්ෂාපදයක් තුලින් කෙලින්ම උගන්වනවා. පාණාතිපාතා වේරමණේ සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සතෙකුගේ දිවි තොර කිරීමෙන් වළකින්න. නමුත් මේ රටේ හරි මේ ලෝකේ හරි හොයලා බැලුවොත් මේ සත්වයෙකුගේ දිවි තොර කරන එක සාසනික ක්‍රියාවලියක් වශයෙන්, උන්ගේ ආගමේ ක්‍රියාවලියක් වශයෙන්, පුණ්‍ය ක්‍රියාවක් වශයෙන් උගන්වලා අම්මලා නැද්ද මේ ලෝකේ? එතකොට අර දරුවා මොකක්ද ඉගෙන ගන්නෙ? පරතෝච ගෝසෝ අම්මා කියන දේ මෙනෙහි කරන්නේ නැතුව ඇත්ත කියලා පිළිගත්තාම ආයෝ නිශ්චිත මානසිකාරුව. දැන් මොකද වෙන්නේ? එන්නුට සාමාන්‍ය දෙයක් සත්‍යයෙන් ඝාතනය කරන්නේ. ඒක පෞකමක් වශයෙන් සලකන්නේ. මෙතනදී මොකද වෙන්නේ? ඕනෑම දෙයක් අයන්නෙන් පටන් ගන්නකොට අයන්නාන් ඉහළට යනවා. ඕනෑම දෙයක් කුඩා තැනකින් පටන් අරන් දොලකුත් ගලක් බවට පත් වෙනවා. ඕනෑම පුංචි හොරකමක් කරන කෙනා ඊට පස්සේ ලොකු හොරකමක් කරනවා. ඕනෑම සුළු මත්පැන් පානයකින් ආරම්භ කරගෙන අධිකටම ගියොත් ලොකු බේබද්දෙක් වෙනවා. එහෙමයි මේ පුංචි පැලේ ගස වෙනා කියන වචنين කියන්නේ. මේ වැරදි දෙයක් දරුවෙකුට හුරු කරපුවාම ඒ දරුවගේ මනස එතන පටන් ගන්න පිළිහෙන්න. එතකොට එබඳු සත්වෙකුගේ ජීවිතය ජීවත් වීමේ අයිතිය පිළිගන්නේ නැතුව ඔහු හැදුනොත් ඊට පස්සේ සත්වයින්ටත් ඊට පස්සේ මිනිසුන්ටත් තීරණම කළාට කමක් නැහැ කියනවා. අර පරතෝච ගෝසෝ ආයනසෝච මානසිකාරෝනේ. එනිසා ඒවත් තේරුම් ගන්න ඕන. ඒ කුඩා දරුවන් සම්බන්ධයෙන් මම දකින කාරණයක් තියෙනවා. උපතින් මෙලොව උපදින කිසිදු දරුවෙකුට ආගමක් නැහැ. රටක් නැහැ, ජාතියක් නැහැ, භාෂාවක් නැහැ. දරුවෙක් පමණයි. නමුත් ඉන්න පරිසරයට අනුව රටක් භාෂාවක් නැත්නම් රට කියන එක තමයි සමහර ජාති වශයෙන් ගන්නවා. භාෂාවකුත් තියෙනවා. නමුත් යම් ආගමකට මව කියන්න අයත්ද? ඒ ඕනෑම ලෝක ජීවත් වෙන මවෙක්ගේ කල්පනා කරන තම සමය තමන්ගේ ආගම පමණයි හරි අනිත් වැරදි කියලා. ඒ අදූරදර්ශී චින්තනයක්. ඒක කිලින්ම අර වගේම දිට්ඨිගත වුණ එකක්. අනුන් කියපු නිසා අහලා තේරුම් ගත්ත දෙයක්. මේ තමන් අදහන සමය හරි කියලා හිතාන තමයි ඊට පස්සේ දරුවන්ට මේක දෙන්නේ. බුදුන් වහන්සේ නම් මේකට වදාලන්නේ මහබඹා මහබ්‍රහ්මයා විශ්වාස කරගෙන පරම්පරා හතක් ඔස්සේ ගිය 30ක් වශයෙන් එක්කිනා එක්කිනා පිටිපස්සෙන් පිළිබඳ මේ ප්‍රශ්න කිරීමක් බුදුන් වහන්සේ කරනවා මේකෙදි. බමුණන්ගෙන් අහනවා උඹ බ්‍රහ්මයා දැකලා තියනවද නැහැ. උඹේ පියා දැකලා තියනවද නැහැ. මෙහෙම හත් පරම්පරා හතක් අහනවා. දැකලා නැහැ. එහෙනම් කණවැල් අල්ලාගෙන කණුන් 30ක් සේරම කියලා. අන්න ඒ වගේ විශ්වාසයන් දරුවන්ට පටවනවා. ඒවා ඊට පස්සේ අන්ධ විශ්වාසයන් වෙනවා. මේ සමාජයට මේව අහිත කරයි. අසංවේදී දරුවන් හැදෙන්න. මේවා ඊට පස්සේ බලපානවා. ඒ නිසා මේ මවක් තියක් සියක් සතු වගකීම. ආගමකට සීමා වෙන්නේ නැහැ. රටකට සීමා වෙන්නේ නැහැ. ජාතියකට සීමා වෙන්නේ නැහැ. බුද්ධිමත් වාසනාවන්ත දරු පරපුරක් සඳහා මේ මවගේ පියාගේ කාර්යභාරය හරිදී කියලා දෙන එක. දැන් ගම්බද විහාරයේ ගනිමුක අපි මෙහෙම යම් කිසි පවෙක්ෙක් අසල්වාසීන් සමග ගමනාපෙන් ඉන්නවා. දරුවගේ යමනාපයක් නැහැ. දරුවා හෙගින් කතා කරන්නත් කැමති සෙල්ලම් කරන්නත් කැමති. නමුත් මෙහෙවන් නැද්ද එයාත් එක්කලා කතා කරන්න එපයි කියලා. අර තමන්ගේ ඕනකමට අර ඔයගොල්ලෝ පොළඹවනු ලබනවා. එහෙම හොඳද ඒක? අර සහෝදරත්වයෙන් හැදෙන්න තියෙන ඉඩම ඉන්නේ තියන්න ඕනේ. බෙදලා හදන්න හොඳ නෑ නේද? මේ වගේ ගොඩක් පැරදී අපේ රට තුළ අපි දැන හොනදන කරලා තියෙනවා. දැන් මේවා විපාකත් විඳින්න ඉන්නවා. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටි ගත කිරීම කියන එක, මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැක්මෙන් යුක්ත වුණයි කියන එක. මේක පුළුල් ලෙස විග්‍රහ කරන්න පුළුවන් කරුණක්. කාගේ හරි පෙනුමකට පෙනෙන්න පුළුවන් පොළොවට පස් වෙනවා කය සිස්මැටික ගියා. ඉතිහා යන්න දෙයක් නැහැ. එහෙනම් මරුණාම ආයෙ උපදින්නේ නැහැ. මේක උගන්වන්න පුළුවන්. දැන් මිත්‍යා දෘෂ්ටිගත කුණින අනුන් කියපු දෙයකට ඇහුවා ඒක පිළිගත්තා. දැන් එතනින් එහාට මොකුත් යන්නේ නැත්නම් ජීවත් වෙන්න මොනව හරි සපවත් වෙන්න මොන જાති කළත් කමක් නැහැ. අනේ එතකොට ආයෙ හොරකම අල්ලස දූෂණේ අරව මේවා කියලා ප්‍රශ්නයක් නැහැ මොනව හරි කරලා. අර මිත්‍යා දෘෂ්ටි ගත කරනවා පොණෙක් වැරදි පැත්තට යනවා. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න පුළුවන්. පොළොව මේ මහ පොළොව උඩමයි මේ අපායේ තියෙන පායකද අපායක තියෙන්නේ කියලා. අපාය කියලා නැහැ කියලා. එහෙම පෙළඹුවොත් මොකද වෙන්නේ? එතකොට ඒකෙන් කියන්නේ පව් විපාකයක් කියලා එකක් නැහැ කියලා ඔහුට අදහසක් වෙනවා. ඔහු දෘෂ්ටි ගත වුණාම ඊට පස්සේ පව්කාරයෙක් වෙනවා. බරපතල අපරාධ කරන්නා වූ අපරාධකරුවන්ගේ ජීවිතාන්තයේ මුල ඉඳලා බැලුවොත් චරිතය මව්පියන්ගේ යහපත් ඇසුරක් ආදරයක් කරුණාවක් නොලවීම තුළ මේ වැරදි පාරතුර ගිය ගමනක්. සරාවසූද දුරාචාරයේ මගින් රට ජාතිය වනසන අපරාධකරුවන් හොයලා බැලුවොත් ඔවුන්ට යහපත් මඟ පෙන්වීමක් ආදරයක් නොලවීම තුළ මේක වෙලා තිබෙන්නේ. එහෙමනම් මේ මිත්‍යා දිට්ඨි උපාදාය කියන එක ආගමකට රටකට ජාතියකට සීමා වෙන්නේ නැහැ සමස්තයටම පොදුයි. වැරදි මතයක් ගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. දැන් බුදු සමයෙන් උගන්වනු ලබනවා මිනිසා පුතග්ජන පුද්ගලයෙක් වශයෙන් කරන කර්මයන් ආකාර තුනක් තිබෙන නිසා ඊට අදාළ අනාගතයන් තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවායි කියලා. එක්කෙනෙකුට අනාගතයන් තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නෙවෙයි තුන් දෙනෙකුට අනාගතයන් තුනකට මොහොන දෙන්න සිද්ධ වෙනවා. ඒ පවේ විපාකයේ වශයෙන් අනාගතයේ දුගතිගාමීමත්, පිනේ විපාක වශයෙන් අනාගතයේ සුගතිගාමීමත්, ධානයේ විපාක වශයෙන් අනාගතයේ භවතලවලට යාමත්. මේ කර්ම වල අනාගත විපාක. ඒ බුදුසමයේ පළවෙනි පියවර කර්ම විපාක විශ්වාස කොටගෙන මිනිසා හැදීම. මතක තියාගන්න එක දෙවෙනි පියවර නෙවෙයි පළවෙනි පියවර. එතකොට මේ චුත්ති ප්‍රතිසන්දි කියන ධර්මතාවය සමාජයේ කෙනෙකුට පැහැදිලි කරගන්න බැහැ. තේරෙන්නේ නැහැ. දැක්මක් නැහැ. නමුත් බුදුරැණි උත්තමින් වහන්සේ ලෝක දේශනා කරනු ලබන්නේ මේ ස්වයං අභිඥාය සච්චිකත්වාප වේදිතානි. සකි විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන දැකලයි කියලා තියෙන්නේ. කලසකින් පහළ වෙන මේ බුදුරැණි අය හෙලි කරන දේවල් අපි ඒ නිසා අන්ධානුකරණයෙන් නෙවෙයි විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේලා වදාරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණය කියලා. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණය සාමාන්‍ය අයට නෑ. මේ නිසාම මේ ලෝක උපන් අය මොන ආගමකට හෝ අයත් වෙලා ජීවිතෙන් එහා පැත්තට ගෙනියන්න ආත්මයක් තියෙනවා කියලා හිතුවොත් හරි. ඒ ආත්මේ සදාකාලික ස්වර්ගයට යවන්න පුළුවන් කියලා හිතුවොත් හරි. ඒ ආත්මේ සදාකාලික නිරයට ගිහින් දඬුවම් දෙවන්න පුළුවන් කියලා හිතුවොත් හරි. මේ උගන්ලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි. මේ උගන්ලා තියෙන්නේ ආගමේ නාමයෙන් මිත්‍යා දෘෂ්ටි උගන්ලා තියෙන්නේ. ඒවා හිතලා බලන්න ඕන කාරණා. මේ රට බලන්න. මේක තියෙනවා විධායක ව්‍යවස්ථාදායකය. එහෙම නැත්නම් අධිකරණය. මේ අධිකරණේ කලක් තිස්සේ සකස් කරලා තිබෙනවා නීති පද්ධතියක්. අපි කියන්නේ 100% සාධාරණයි 100% නිවැරදි කියලා. නමුත් බහුතරය යහපත් සඳහා සකස් කරලා තිබෙන්නේ. මේ නීතියේ තියෙනවා නේද? වරද දඬුවම යහපත් දෙයට ප්‍රසාද දීමනාව. රජයේ සීලෙත් තියෙනවා. කල්පනා කරලා බලන්න මම මේ කියන්නේ. වරදක් කළොත් සේවෙන් පහ කරන්න පුළුවනි දඬුවම් දෙන්න පුළුවනි වන්දනාගාර ගත කරන්න පුළුවනි. හැබැයි සදාකාලික වන්දනාගාරයක් නෑ. අවුරුදු පහෙන් ඉවරයි. පහෙන් ආයම් පස්සේ හොුණේ වැඩිකරුවෙක් ආයෙ වැඩිකාරයෙක් කියලා වන්දනාගාර ගත කරන්න බෑ පෙර වරදට. දඬුවම් ඉවරයි. යම් යහපද්‍යක් කෙනෙක් කරනවා ආයතනයකදී ත්‍යාගහම වෙන්නේ නැද්ද? උසස් වීම හම වෙන්නේ නැද්ද? වැටුප් තලයේ ඉහළ යන්නේ නැද්ද? ප්‍රසාද දීවන මේ සම්මත නීතිය තියෙන දෙපැත්තක්. දඬුවම් සහ ප්‍රසාද දීමනවා. බුදු සමයෙන් මේක පෙන්වන්න උත්සාහ කරන්නේ මේක මෙලවට සීමා නොකර පරලොවටත් මේ දෙක තියෙනවායි කියන එක. අන්න සබ්බේත්ව සම්ති දණ්ඩස් එනම් පරලොවසෙම දඬුවම තියෙනවා කියලා කරනනම් පවට බය වෙන්නේ. නමුත් බුදු සමයේ මේක පෙන්වන විදිහක් තියෙනවා. අර අවුරුදු පහෙන් ඉවර නම් ආපහු හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් සමාජයට ඇවිදින්න. පාපයක් නිසා දුක් විපාකයක් හිමි වෙනවා නම් ඒක ගෙවිලා ඉවර වුණාම ඔහුට ආපහු මිනිස් ලෝකයට ඇවිදින් ධර්මයේ තේරුම් අරගෙන දුකින් නිවනට යන්නත් ආදාවක් නැහැ. උදාහරණයක් ගන්නකො දේවදත්ත ආනන්තරිය අකුසල කර්ම කීපයක් කරපු කෙනෙක්. නිරයට ගියායි අපාය නිසා. නමුත් සදාකාලික නිරයක් දුන්නේ නැහැ නේ. ඒක ඉවරලා ඇවිදින් සත්‍තිස්සරණවති පසේ බුදුවරයා වෙලා සසර ගමන කෙලවර ගන්නකොට. සාධාරණ නැද්ද? බුදු සමයේ උගන්වන මේ කරුණ ධානයෙන් පරලෝකියක් ධානය ඉවර වෙලා ආගන්තරව පුනබ්බවන්. පුනර්භවයට එන්න වෙනවා. පිරින් පරලෝකියක් දෙවියන් අතර ඉතින් චුත වෙන්න වෙනවා පින් ඉවර වෙනකොට. පවෙන් පරලෝකියක් එක විපාක වෙනකොට එහෙන් චුත වෙන්න වෙනවා. සදාකාලික නෑ. ඒ නිසා කෙනෙක් වැරදි කරලා අමාරුවේ වැටෙනා කියලා සදාකාලික වෙන්නේ නෑ. අමාරුවට දුක් විඳලා ආපහු යට ගොඩ ඇවිදින්න දහස් වෙන්නත් පුළුවන්. බලන්න පුළුල් නැද්ද කියලා. අර නීතියට ආසන්න වශයෙන් හරි සමාන නැද්ද කියලා. අන්න එහෙමයි අපි මේව තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමේදී තව ටිකක් එහාට අපි මේක ආගමික මට්ටමින් තේරුම් ගන්න වෙනවා. ඒ තමයි මිච්ඡාදිච්චි කියන පදය බුදුසමය විග්‍රහ කරන අර්ථ ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් බෞද්ධින් විශ්වාස කරන ලබන්නේ පින්පව විපාක විශ්වාස නොකරන කියන අර්ථයෙන් මිත්‍යා දෘෂ්ටි විතරයි. නමුත් මේ ධර්මයේ තුල තිබෙනවා දිට්ඨි තුනක්. ධර්මයේ විග්‍රහ කිරීම තුළ දිට්ඨි තුනක් තියෙනවා. බාලමයකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය. දෙවෙනි එකට කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය. තුන්වෙනි එකට කියනවා ආර්ය සම්මා දිට්ඨිය කියලා. මේ ටික දන්නේ නැත්නම් ඒ බෞද්ධියොත් මිත්‍යා දිට්ඨිය. අමම නම් මේ මිත්‍යා දෘෂ්ටි අර්ථය පුළුල්ව පැහැදිලි කරන්නේ. අන්නර මෙලවක් පරලවක් පින්පව් බුදුන් රහතුන් මවට උපස්ථාන කළා හිවිහෙරතා කියලා කරදර විපාකයක් නැහැ කියලා විශ්වාස කරනවා නම් ඔහුට නොකල හැකි වරදක් පාපයක් නැහැ නියත මිත්‍යා දෘෂ්ටිය. වස්මන් බෞද්ධ සමාජයේ සකසා තිබෙන්නේ මේක තුළ ඉන්න නෙමෙයි. කෙනෙක් ඒකට පෙළඹුණාට නමුත් මව්පියන් ගුරුවරුන් වූජන ස්ථාන සකසන්නේ පව්පින් විපාක විශ්වාස ඇති පිරිසක්. එතකොට ඔවුන්ට කියන්නේ දසවත්වක සම්මා දිට්ඨිය කියලා. දැන් මේ අනාගතයක් තියෙනවානේ. නියත මිත්‍යා දෘෂ්ටි අනාගතේ මරණින් එහා පැත්තට දුගති ගාමි දුක් විපාක. දසවස්තුක සම්මාදිට්ඨිය අනාගතේ මරණින් එහා පැත්තට පුණ්‍ය විපාක. පින්කම් වලට අයිති වෙන්නේ. දෙවියන් අතරව මිනිසුන් අතරව. එතකොට තව පදයක් මෙතන තියෙනවා. දසවස්තුක සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය. දැන් නියත මිත්‍යා දෘෂ්ටියේ සිට බැලුවොත් දසවස්තුක සම්මාදිට්ඨිය හොඳයි. ආර්ය සම්මාදිට්ඨිය ඊටත් වඩා හොඳයි. හොඳයි ආර්ය සම්මාදිට්ඨිය ඉඳලා බලන්න. නියත මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මාදිට්ඨියත් මිත්‍යා දෘෂ්ටිය. එනම් පරතෝච ගෝසෝ අනුන් කියන දේවල් අහලා මේ අපි ආර්ය සම්මාදිට්ඨිය කියලා හිතන් හිටියොත් එහෙනම් දසවස්තුක සම්මාදිට්ඨිය අපිත් මිත්‍යා දෘෂ්ටිය නේද? අන්නේක මේ බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ නිසා අපිට මේ සම්මාදිට්ඨිය කරා ළඟා වීමේදී නතර වෙන්න බෑ තව. කෙලවරක් නෑ. එහි ගැඹුරු සත්‍ය ආර්ය සම්මාදිට්ඨියක්. ඒ ආර්ය පදය කියන එක ත්‍රිපිටකයට විශේෂයි බෞද්ධින්ට විශේෂයි. තියාගන්න. එහෙමනම් අපිට අපි හිතාන ඉන්න සම්මාදිට්ඨිය තුලත් මිත්‍යාදිට්ඨියක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්නේ නැතුව නම් සංසාර ගමනේ කෙලවර දකින්න පාර හොයාගන්න බෑ. එනිසා මේ වචන හොඳට මතක තියාගන්න. නිත මිත්‍යාදිට්ඨියට අපි කියමු අපාගාමි පාර. සසස්තක සම්මාදිට්ඨිය අපි කියමු භවගාමි සම්මාදිට්ඨිය. භවගාමි කියන්නේ භවයේ කාම රූප අරූප භවවල ඇවිදින්න පුළුවන්. ආරි සම්මාදිට්ඨිය. ඒක බව නිරෝධගාමි සම්මාදිට්ඨිය. දැන් බුදුසමයේ භවගාමිත්වයට වඩා භව නිරෝධගාමිත්වයක් උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. වර්තමාන සමාජයේ තමයි භව නිරෝධගාමිත්වයේ කියන කොටස වහලා භවගාමිත්වය බෞද්ධකම කියලා උගන්වලා තියෙන්නේ. එතකොට එහෙම මිත්‍යා දෘෂ්ටියක් පිළිගැනීමක් නේද? එහෙම පරතෝගෝෂයක් අනුන් කියන දේ අහලා ඇත්ත කියලා පිළිගැනීමක් නේද? හොඳයි මේ සමාජයේ සමීක්ෂණයකට යමු අපි. අදහස් වෙනසලා බලමු මේ ගිහි සමාජයේ කීප දෙනෙකුගේ. ඔවුන් මේ බෞද්ධින් වශයෙන් දාන සීල බාන ආදී පින්කම් කරන්නේ පින් රැස් කරගෙන ඒ පිනේ මහිමෙන් සැප විඳලා අනාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාම එදාට ධර්මය අහලා නිවන් දකින්න. දැන් මේ සම්මාදිට්ඨියක් කියලා හිතනවාද? ඔක උපදිනකොට ඔක හිතේ තිබුණාද කාගේවත්? තිබුණේ නැහැ. කවුරු හරි කීප එකක් නේද ඔය අහලා තියෙන්නේ. ඔය කටපාඩම් කරන්නේ තියෙන්නේ. ඕක ගලපන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේගේ අපමාදෝ අමත පදම් වලට හෝ අපමත්තා නමී යන්ති හෝ ධර්මයේ දල්කීද බුදුන් දකි කියන පදයට හෝ බුදු සමය උගන්වන මහා උපදේශ දේශනා හතරට හෝ ගැලපෙන්නේ නැහැ. යමක් පිළිගන්නට ධර්ම විනය හා ගැලපේනවා. මේ සසරේ ඉපදිලා බුදුහාමුදුරුව සසරේ පමා වෙන්න කීවද? අප්‍රමාද වෙන්නයි කීවා. හොඳයි අප්‍රමාදයේද ඔය අනාගතයේ ජීවිත ගණනාවක් තිස්සකින් කෝටි ගණනක් විතර ගිහිල්ලා අනාගත බුදුරෙක් හම් වෙන්නේ අනේක සසරේ අප්‍රමාදයේද පමාද? පමාවෝ. එහෙනම් ඉතින් අපි මේ අප්‍රමාදව අමත පදම් ප්‍රමාදව මච්චනව පදම් නෙමෙයි. පමාදව අමත පදම් කරගෙනයි තියෙන්නේ. බුද්ධ දේශනාව අප්‍රමාදව අමත පදම් නම් අපි පමාදව අමත පදම් කරගත්තාම මිත්‍යාදිච්ච නෙමෙයිද? අන්න එහෙමයි අපි හොයන්නේ යන්න වෙනවා. ඒ නිසා මේ මතවාද පැතිරීමේදී ඒ මතවාද Taman ඉගෙන ගත්ත පමණින් ඒක හරි නැත්නම් අනිත් අයගේ පිටට පටවන එක එච්චර හොඳ නැහැ. මොකද බුදු සමය anu නිදහස් චින්තනයක්. ඒක ප්‍රඥා ගෝචර දෙයක්. ඒ ලෝකෙ ගැන කතා කරනකොට Taman ගැන කතා කරන දෙයක්. තමන් ළඟ සිදුවෙනා වූ ක්‍රියාකලාපයක් ගැඹුරින් විශ්ලේෂණය කරන විට ඒ හරිනම් ඒ පිළිගන්නේ කවුරුවත් කීවට නෙමෙයි ඇත්ත නිසා. එබැවින් මරණින් එහා පැත්තට නිවනක් කියලා තියෙනවා කියලා යම් කෙනෙක් මේ රටේ විශ්වාස කරනවා නම් මම දකින්නේ ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. අනාගත බුදුරජාණන් වහන්සේ හම් වෙන්න පාරක් හදාගෙන ඉන්නවා නම් පළමුවෙන් වහු කරන අගෞරවය තමයි ගෞතම බුදුන් වහන්සේට කරන අගෞරවය. ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ පිළි නොගෙන අර ඉන්නේ. ඒ ධර්මයේ කෙන සැක නැද්ද යාට? සැකින් දන්නේ පිළිපදින්නේ නැත්තේ. දැන් මේ කාන්තති. පිළිවිච්ඡාවක් තියෙනවා. අත්හදා බලන්න ඕන ක්‍රියා කරලා බලන්න ඕන බුදුන් වහන්සේ වදාළ මඟ හරිද කියලා. ප්‍රතිඵල ලැබීමෙන් හරි බව ඔප්පු වෙන්නේ ලැබෙනවා නම්. නමුත් ප්‍රතිඵල ලබන්නේ නැතුව අනුගමනය කරන්නේ නැතුව ඒ බුදුන් වහන්සේට අගෞරව කරනවා නේද මේ කරන්නේ. බුදුන් වහන්සේ ලෝක පහළ වීමෙන් වත්මන් සමාජයේ ඉන්න බෞද්ධයන්ට කරගන්න තියෙන ලොකුම වැඩේ මලක් පහනක් පූජා කරලා චෛත්‍යයක් කරලා දාන ටිකක් පූජා කරලා පින් සිදු කරගෙන දිව්‍ය ලෝක යන එකද? මම කිව්වොත් මලප්පහනක් පූජා කරන්න හරි දානේ පූජා කරන්න හරි මේවට මොනම් බණක්වත් ඕන නැහැ කියලා. ඒ ලස්සනේ හෝ චතුස්සත්‍ය පටිසම්පාදේ මොකක්වත් ඕන නැහැ. බණක් ඇහුවොත් එහෙම. අර බණ අහන්න නැතුවනේ. ඒක කරලා තියෙන්නේ. ඒක පිළි අරන් තියන්නේ අනිත් අය කියන නිසා නේද? සුද්ධ නැහැ නේද අපේ අදහස්. පරපුරෙන් ආපමණින් හෝ මෞග්යන් කියූ පමණින් හෝ ත්‍රිපිටකයේ තිබුණාට කියලාවත් පිළිගන්න එපායි කියලා වදාරලා තිබෙනවා නම් පිටක සම්පදේ තානේන මොකද ධර්ම විනයට නොගැලෙනවා නොගැලපෙනවා නම් බැහැර කරන්න ඔවුන්ට වැරදිලා පජාත ඒ තරමට නිදහසක් දීලා තිබෙනවා. නමුත් අපි කවුරු හරි කියප එකක් පිළි අරගෙන ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ මාලිය දේව බුදු සාසනයේ තියෙන අවුරුදු 5000යි. කවුද මේ ශාස්ත්‍රීය නිගමනයන්ට ආවේ? තථාගතයන් වහන්සේ කොහේ හරි එහෙම කරලා තියනවා කියලා තියනවාද? නැහැ. අපිටම කරගත්ත හානි මේවා. මම නම් දකින්නේ තථාගතුරු ලොවේලි කළ ධර්මයේ පරම්පරා මගින් තව අවුරුදු 150කට තියන්න ඕන. මොකද 100ක් විතර යන්න බැරි නෑ ඉන්න බුදුරයා පහළ වෙන්න. ධර්මයේ කියන මේ ගන්න තියෙන ප්‍රයෝජන යටපත් තුනත් කින්හා පැත්තට උපදින ඔබේ දරු පරම්පරාව කාටත් පවෙන් පිනෙන් පරලෝ යාමෙන් එහාට මාර්ගයක් නැතුව ජීවිතයේ දුක් දුක් අගාධයක් බවට පත් කරගන්න වෙනවා. මා දකින කරුණක් මා කියනවා. අපේ බෞද්ධ පින්නතුන් සතු ධර්මයේ පිළිමත දැනීම ඉතාම අල්පයි. එක දිනකට ඇරුණාම. දැනවත් වෙන්න. මේ දැනවත් වීමේදී හත් දවසේ පින්කමේ තුබ්බාස පින්කමේ බණක් ඉඳලා හිටලා අහලා හරියන්නේ නැහැ. ඒ කරුණ මනවින් පැහැදිලි කරන අයට කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියලා, බුද්ධ පුත්‍රයන් වහන්සේලා කියලා. නැවත නැවත ඔබට වැටහෙන්තර සවන් දෙන්න. ඒ සවන් දෙනකොට නිත්‍ය නියත මිත්‍යා දෘෂ්ටිය දුරු වී දසවස්තර සම්මාදිට්ඨියට වෙන දසවස්තර සම්මාදිට්ඨියෙන් ආර්ය සම්මාදිට්ඨියටත් එන්න පාර කැපෙනවා. කොහොමද කැපෙන්නේ? මතක තබා ගන්න. මේ බලන්න මේ පදේ. දුක්ඛේ අඥානං කියන පදයෙන් පටන් අරගෙන මේක කියන ගිහින් අන්තිම එක පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං අයං උච්චති තී බික්කේ මිච්ඡාදිට්ඨි. කෙනෙක් බුදුන් වහන්සේ වදාළ පටිච්ච සම්පාද න්‍යාය දන්නේ නැත්නම් මිච්ඡාදිට්ඨි කියලා තියෙනවා. දුක දන්නේ නැද්ද? දුකට හේතුව දන්නේ නැද්ද? නැති උතන දන්නේ නැද්ද? මාර්ගය දන්නේ නැද්ද? පෘථග්ජනයා කියන්නේ කවුද? චතුස්සත්‍ය අවබෝධ නැති කෙනෙක්. දුක හේතුව නැති වෙන මාර්ගය වචන හතරෙන් පාඩම් තිබුණාට දන්නේ නැති කෙනෙක්. එහෙනම් මේ පෘථග්ජනයා තුළ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නේද? මිත්‍යා දෘෂ්ටියක් කවදාවත් සැප ලබා දෙයි කියලා හිතනවද ඔබට? බුදු සමයේ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වීම මුල් කොටගත්තු දේශනාව. තව පියවරක් තියෙනවා. සමස්ත සමාජයට විවරණ වූ වැසී පවතිනා විතරම් භාවිතා නොවෙන්නා වූ පියවරක් තියෙනවා. අපට එළියට ගන්න පුළුවන් නම් මේ පියවර භාවිතය සඳහා මේ වත්මන් සමාජයේ වැටි තියෙන අගාධයෙන් ඔවුන් ගොඩ ගන්න පුළුවන් වෙනවා. මව්පියන්, ගුරුවරුන්, පූජ්‍යපක්ෂය, පාලකයන් කතා කරන්නේම රට ගොඩ ගන්න. නමුත් ඔවුන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක නම් ඔක්කොම අඩු වැඩි වශයෙන් නියත හෝ දතවස්තුක හෝ ආදි වශයෙන් ඔවුන්ගේ දැක්ම පුළුල් නැත්නම් නිරවුල් නැත්නම් නිරවුල් නැති දැක්මකින් කොහොමද කොට ගන්න මම මෙහෙම දකිනවා පුද්ගල නොකියමම කියන්නවා මගේ ජීවිත කාලය තුළ යම් යම් අය කරපු ප්‍රකාශ වෙන බැලුවම ඔවුන් ඇත්ත කියලා තියෙන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු එයයි හැබැයි කාටවත්ම බලාපොරොත්තු ඉටු කර ගන්න බැරි වුණා අදක තබා ගන්න හේතුව ඇයි ඔහුගේ අදහස හොඳ වුණාට සමාජයේ අදහස ප්‍රහාය අදහසෙන් නැහැ අපි හිතමු පාලකයට ඕන නැහැ කියලා අවංක භාවයෙන් යුක්ත වරකම් කරන්න එක සුරාවෙන් සූදෙන් දුරාචාරයෙන් මොන රටක් හදන්න ඕන නැහැ යාට මේ අය වරකම් කරනවා නම් මම සුරාව සූදු දුරාචාරය අතහරින්න කැමති නැත්නම් මේ සංකල්පය කොහොමද ඇත්තක් වෙන්නේ මොකද තමස්ස සමාජය කියන්නේ ආය එහෙනම් සමාජයක් වෙනස් වෙන්න ඕන සමාජයක් වෙනස් වෙනොත් සාධාරණ සමාජයක් සකස් කරන්න එනිසා ඒකට වැදගත්ම කරුණ බුදු සමයේ තියෙනා වූ ධර්මයේ පිළිගැනීම. බුදු සමයේ උගන්වන්නා වූ සම්මා දිට්ඨි දෙකෙන් එකකටවත් කියන එක. මේ වර්තමාන සමාජයේ හිරවිවල් කොච්චර තියෙනවද? ඒවා ඉන්න සංඛ්‍යාව කීයද? පාසල් අධ්‍යාපනයේ යමින් සිටින්නා වූ දරුවන් ළමයි කියලා කතා කරනවා අය අතර 600 ගණනක් IR 100ක් ලේබල් එක වැඩිලා තියෙනවායි කියලා මම දැක්කා. දැන් මේ සම්මා දිට්ඨිද? ඔවුන් එළියට આવත් එහෙම ඒක හදාගන්න නැතුව කියන්න තියෙන්නේ අලිමදිවට හරක් කියලා තමයි. පුනරුත්ථාපනය කරන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ පියවර මේකත් වැඩි වෙන්න බැරි නැද්ද? එනිසා නීතිපනවා මර්ධනය කරන්නට අවශ්‍යකමකුත් තියෙනවා. නමුත් අවබෝධය ලබා දීම තුළ බහුතර ජනතාව සාමකාමී කියන එක තේරුම් ගැනීම තුළ බහුතර ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජීවත් වෙන්න තෝරාගත යුතුයි කියන මේ කාරණේ පිළිගැනීම තුළ කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නේද අවබෝධය තුළ තමන්ට තමන්ගේ හදවතට තමන්ගේ ශරීරයට තමන්ගේ මව්පියන්ට තමන්ගේ රටට ජාතියට පරලොවට අවැඩක් නොවන්නා වූ ජීවන මඟ අතෝරගන්න. ඒක නිවන් මඟ නෙමෙයි දසත්ව සමාධිච්ච මාර්ගය. ඒ වුණාට ඒක හොඳයි අර නරකයකට වඩා. ඒකවත් නැති එක නෙමෙයි තියෙන්නේ. වර්තමාන සමාජය තුළ මම දකින්නවා නීති වගේ අපනවලා තිබෙනවා මට හිතුණා මෙහෙම මිනිස්සු හොරකම් කරන්නේ නැත්තම් මේක නීතියක්වත් ඕන නෑ නේද කියලා හැබැයි අපේ ශික්ෂාපදයේ පදින්නා දාන වේරමණී ශික්ෂාපදම සමාදියාමි රදුන් දෙයක් ගන්නෙම නෑ ඒකට හැම තැනම ශික්ෂාපද නීති පනවන්නේ මොකද හොරකම් වලක්වන්න සම්මාදිට්ඨියක් තියෙනවද මම මෙහෙම කියන්නම් යම් කිසි ආයතනයක් කර්මාන්තශාලාවක් යම් තැනකට ආවයි කියලා කියන්න ඒ සඳහා ආයෝජනය කරන සම්පූර්ණ ධනය සඳහා වැය වෙනවද අපේ රටේ හරියදුරන් ඩීසල් හොරකම් කරගෙන විකිණීමෙන් පෙදරේරුවන් යකඩ දහ සිමෙන්ති භාගයක් හොරකම් කරම විකිණීමෙන් මෙහෙම නෙමෙයිද අපේ ආයතන සංවර වෙන්නේ ඔවුන්ට අමතකයි නේද අදින්නා දාන ශික්ෂාපදේ දැන් ඒ කරන්නේ පින්ද අන්න ඒවා කරන අයට අවබෝධයක් ලබා දීලා ඒ නාස්තිය පළක්ව ගන්න පුළුවන් නම් ඒක ඔක්කොම රටේ දියුණුවට නේද හේතු වෙන්නේ මේවා මෙහෙම කරද්දී යම්කිසි පුද්ගලයෙක් උත්සාහ කළාට මේවා නම් තිබියදී රටක් හදන්න හැදෙනවද එම්නම් අපි සමස්තයක් වශයෙන් ගත්තල යනවා පේන්නේ මට පේන ආකාරයට මිත්‍යා දෘෂ්ටි මාවතක සම්මාදිට්ඨි කියලා කිව්වට එනිසා මේවායින් අනිවාර්යයෙන්ම රටක් ජාතියක් ගොඩනගන්න නම් සමස්තය අත්මිදෙන්න වෙනවා නොපේරෙන මුග්ධ පුද්ගලයෝ කීප දෙනෙක් එක නොකරන්න පුළුවන් උන් දඬුවම් පාවිච්චි කරලා පරිහිටමන්න පුළුවන්. නමුත් සමස්තය කරන්න ගියාම දැන් ඔය අපි කියන දේවල් කරන්නේ නුගත්තු කියලා හිතනවාද? ජාතිය ජාතික දේහයට හොරකම වංචාව කියන එක පිළිකාවක්සේ කිදා බැහැලා මුල් බැසගෙන කොහොමද ගොඩ එන්නේ? එතනින් එහා තැනට මම දැන් යනවා. බුදුහාමුදුරුව වදාරනවා මෙන්න මෙහෙම කතාවක්. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ මිච්ඡාදික්ටි ගතාසත්තා චිත්තං කිත්ත විසංඤිනෝ තේයෝභියුත්ත මාරස්ස අයෝගක්ඛේමිනෝ ධනා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මොකද්ද මේ මිච්ඡාදික්ටි ගතාසත්තා කියන්නේ? සත්‍යෝ මිත්‍යා දෘෂ්ටිගත වෙලා කොහොමද අනිත්‍ය උදේ නිට්ඨ සංඥාවෙන් දුක්ඛ උදේ සුඛ සංඥාවෙන් අනාත්ම උදේ ආත්ම සංඥාවෙන් අසුභ උදේ සුභ සංඥාවෙන් දැන් ලොකුම මිත්‍යා දෘෂ්ටියක් නේ බුදුහාමුදුරුවෝ එලි කරන්නේ. මේ පදේ තේරුම් ගත්තාම නෙමෙයිද මේක මිදෙන්න පුළුවන් වෙන්නේ? සත්‍යය ජාති මරණ ඉපදෙමින් මැරෙමින් සංසාරේ කොහෙද යන්නේ? අපාය හතරට යනවා, මනුස්ස ලෝකෙට එනවා, දිවි ලෝකෙ හයට යනවා, රූපය රූපී බමුතලට යනවා. දැන් සත්‍යය සසරේ ඇවිදින්නේම මිත්‍යා දෘෂ්ටියක් කියලා නේද වදාරලා තිබෙන්නේ? ඒකට බලපාන්නේ මොනවා කියලා තෙල්ලා තියෙන්නේ? නිත්‍ය සුඛ ආත්ම සුභ සංඥාවල. දැන් අපි අවුද්දින් වශයෙන් ඉස්කෝල යන කාලේ ඉගෙන ගත්තනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් හරිද? නෑ, ඒක වචන තුනක් විතරයි, කටපාඩමක් විතරයි. පෘථග්ජන කියන ඕනෑ කෙනෙකුගේ ජීවන දර්ශනය වචනෙන් අනිච්චං දුක්ඛං අනාත්තා කිවට ඔහුගේ ජීවන දර්ශනය සංස්කාර සම්බන්ධයෙන් නිත්‍ය සුඛාත්ම බව. දැන් අර මම කිව්වේ යම් කිසි පුද්ගලයෙක් රටක් හදන්න අවංක ඕනකමෙන් තුනත් ඔහුගේ දර්ශනයත් නිත්‍ය සුඛාත්ම නම් ඔහුත් මිත්‍යා දෘෂ්ටිනේ. මම මේ කතා කරන්නේ මහාම මහා මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ ඇත්ත බව පිළිගන්න කොහාටද යන්න ඕන අපි? ඇස් දෙකෙන් පේන බාහිර වස්තුන්ගේ අනිත්‍ය බව බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය බව කියලා පිළිගන්න ඕනේද? ඒක කියන්න බුදු වෙන්න ඕනේද? ඔය ඔබ ඇස් දෙයින් ආඥාගමෙන් උත්හල බලන්න. බාහිර ලෝකයෙන්ගේ වෙනස් වෙන ස්වභාවය පේන්නේ නැද්ද කියලා, එයාට ඇටෙන්නේ නැද්ද කියලා? කවුද ඒකට අනිත්‍ය කිව්වේ? ඒකට සිංහලෙන් කියන්නේ අනිත්‍ය බව කියලා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දකින්න කිව්ව කොහෙන්ද? ඇස් දෙකෙන් බලන්න කිව්වද කාටවත්? මට හම් වෙන පොතේ නම් තියෙන්නේ යදා පඤ්ඤාය පස්සති. යම් විටක නුවණින් දකීද. ඒ නුවණ කියන්නේ දෙනුවක් නෙමෙයි, ප්‍රඥාව. මොනවතුලද අනිත්‍ය බලන්න ඕන? සම්බ්බේ සංඛාරා. සබ්බේ සංඛාරා කියන්නේ මොනවද? ඒවා සම්බන්ධයෙන් අපේ දැක්ම මොකක්ද? මානසික ප්‍රශ්නය. සබ්බේ සංඛාරා කියන්නේ සත්වයා ආපායට ගෙනියන, දිව්‍ය ලෝකයට ගෙනියන, බ්‍රහ්ම ලෝකයට ගෙනියන එකතු කරන හේතු වලට. පව් වලට තමයි අපුණ්‍යාවි සංඛාර කියන්නේ. තින් වලට තමයි පුණ්‍යාවි සංඛාර කියන්නේ. ඥාන කුසල් වලට තමයි අනිජ්ජාවි සංඛාර කියන්නේ. එතකොට පවෙන් පරලෝ යන්නේ පව් නිත්‍ය නිසා. පිනෙන් පරලෝ යන්නේ පින් නිත්‍ය නිසා. ඥානෙන් පරලෝ යන්නේ ඥාන කුසල් නිත්‍ය නිසා. කෘතඥන් ඔක්කොටම මේ සංස්කාර අපුණ්‍යාවි පුණ්‍යාවි අනිජ්ජාවි සංඛාර නිස්සුක ආත්ම නිසා නේද බව ගමනක් තියෙන්නේ. දැන් සම්මා දිට්ඨිද? අර පුංචි දැනකින් මම පටන් ගත්තාම අගටම ඇවිත් තියෙනවා. දැන් එහෙමනම් බුදුන් වහන්සේ හෙළි කළා වූ සංස්කාරයන් සත ලක්ෂණ තුන අපි පිළිගන්න වෙනවා. සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ අනිත්‍ය කියන්නේ හට ගන්නව නැතිනවා, ඉතර නැහැ කියන නෙමෙයි. ඒ දුක්ඛ කියන්නේ දුකයි නෙමෙයි. ඒ අනාත්ම කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. මේකට සමගාමීව පාලි පදයේ තියෙනවා ගලප ගන්න බැරි වෙලා තිබෙනවා. සංස්කාරයක් ආවම හිතට ඒකට ඒක ගන්නවා. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතෝ ඒතං එය ඒ මගේ ඒ මම මගේ ඒ මගේ ආත්මය. අන්න ඒකට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. ඒක තුල තමයි සත්‍යයා මේ පවපින ධානය ඔස්සේ සසරේ ඇවිදින්නේ. භවගාමි වෙන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. ඕනෑ කර්මයක් තුල භවගාමි, පුණ්‍ය අපුණ්‍ය ධාන කර්ම තුල භවගාමි වෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ කියලා පෙන්ලා තියෙන්නේ භවගාමි වෙන්න තිබෙන්නා වූ අපුණ්‍ය කර්මයයි පුණ්‍ය කර්මයයි ධාන කර්මයයි තියෙන සියලු කර්ම ශ්‍රේය කරන්න පුළුවන්. ඒකට කියන්නේ කර්ම රැස් කිරීමේ කර්මය කියලා නෙමෙයි, කර්මක්ෂය කිරීමේ කර්මය. දැන් ඒක බුදුහාමුදුරුව අදාරන්නේ නේතං මම නේතෝ හමස්සින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එය ඒ ආපදේ සංස්කාර ධර්මයේ මගේ නොවන මම මගේ නොවන මගේ ආත්ම නොවන වශයෙන් නුවණින් දකින්න. මේකටයි අනිදුක්ඛානාත්ම කියන්නේ. වර්තමාන සමාජයේ නිත්‍ය සුඛාත්ම අනිදුක්ඛානාත්ම අවබෝධය මෙතන ඉන්නවද? තාමත් කෙස්වල අනිත්‍ය බලන් උගන්නනවා. තාමත් වතුපිටේ අනිත්‍ය අද්දකේ බලන් උගන්නනවා. වැරදිලා නැද්ද අපිට? මිත්‍යාදිච්ච කතා සත්ත අනුන්ට මිත්‍යා දෘෂ්ටි කියන අපිත් මිත්‍යාදිච්ච වෙලා නේද ඉන්නේ? අන්න බුදුරේක ලෝ පහළ වී මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීම සඳහා ධර්මයක් දේශනා කළා. මේ ධර්මය ශ්‍රීලක් තුල ප්‍රචලිත කොට මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගැනීමට කාලයයි නිදුකානනේ, දේශයයි නිදුකානනේ, දීපයයි නිදුකානනේ කියලා කියන්නයි අපට සිද්ධ වෙන්නේ. ඇස්තර බලත්තා. මේ නොතේරෙන තේරු නොදැක්ක අනිත්‍යක් භාවිතා කරලා කවදාවත් බුදුන් වහන්සේ වදාලා ධර්මයේ බවට පත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය බාහිර ලෝකයේ සිදුවෙන දෙයක් නෙවෙයි. ඔය ඔබ කියන අනිත්‍ය බව ලෝකයේ සිදුවෙන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපි අපේ සිත තුළ නුවණින් බලන් දොන බලපුවම දුක්ඛල හේතු අයින් වෙනවා, කෙලෙස් නැසෙනවා. අනිත්‍ය නැවති ධර්මයේ සරණින් ලෝභ දේශ මොහයන් නැතන එක සිදු වෙනවා. ඒකයි ධර්මයේ බවට පත් වෙන්නේ. මේ අවබෝධය ලබා ගන්නා තැන දක්වාව පැමිණෙන්නට ඕන. අන්න එතකොට තමයි අර මිච්ඡාදිත්‍ය සම්පූර්ණ මිදී සම්මාදිත්‍ය කියන දරට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට ආරි සම්මාදිට්ඨිය කියලා කියනවා. අපි තවත් දවසක මේ පිළිබඳව කතා කරමු. එබැවින් තමන් ඉන්න මට්ටමින් මේ සත්ත්ව සංහතිය මිත්‍යා දෘෂ්ටින් බේරාගෙන ආරි සම්මාදිට්ඨිය කරා ගෙනියන මඟ අනුගමනය කරන්නට ඔබට අදහසක් ඇති වෙන්නට මේ කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. අදු සාදු ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව පාස්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන්ද වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය වෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා.